ගරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් මුදල් ඇමැතිතුමාගෙන් සෞඛ්‍ය ඇමැතිතුමාගෙන් සාකච්ඡා සඳහා අවස්ථාවන් ඉල්ලලා තියෙනවා. සාකච්ඡාවල් ලබා දීලා තිබෙන්නේ සෞඛ්‍ය ඇමැති ගරු රාජසේනාරත්න ඇමැතිතුමා විතරයි. රට පුරා විසිරලා ඉන්න ශාකා සංගම් අපට බලපෑම් කරමින් ඉන්නවා. රජයේ වෛද්‍යවරුන්ට ලබා දීමට නියමිත දීමනා පෙබරවාරි මාසයේ වැටුපට ලැබුණේ නැත්නම් වහාම වෘත්ති සංගම් ක්‍රියාමාර්ගයට අවතීර්ණ විය යුතු බව මේ අනුව අද දිනේදී විධායක කමිටුව තීරණය කළා. ඉතාම ඉක්මනින් නවත වතාවක් මේ පිරිස්වලින් සාකච්ඡාවක් ඉල්ලා සිටීමටත් ලබන පෙබරවාරි වැටුපට මේ ලබා දුන් දීමනා ලබා දෙන බවට පොරොන්දුවක් ලබා ගැනීමටත් එසේ නොවන්නේ නම් දීප ව්‍යාප්තව වෘත්ති සංගම් ක්‍රියාමාර්ගයට අවතීර්ණ විය යුතු බවට රජයේ වෛද්‍ය නායක සංගමේ විධායක කමිටුව තීරණය කළා.